වර දරන්න වෙලා තියෙන ගරු අමාත්‍යතුමනි විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට. මොකද පාසලට සාමාන්‍යයෙන් හරි දෙමව්පියන්ගේ එක්කෙනෙක් දෙන්නෙක් එනවා පාස මේ තාත්තවම එනවා පාසලට දරුවන්ගේ අන්තිම දවසේ. නමුත් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දවස් භාගයකට නිවාඩු දාලා ආපු අයට බොහෝ පාසල්වල දවසේම රස්සියාදු වෙන්න උනා. එසම මේ බලන්න ඔබතුමාලා මේ වවුචර් ක්‍රමය තව අවුරුද්දක් දෙයක් යනවා නම් මම අද අනිවාර්යෙන් කියනවා. ලබන අවුරුද්දේ ඔබතුමාලා අහනවා දෙමව්පියන්ගෙන් කවුද මේක ගන්න කැමති කියලා. කවුද මේක ඉල්ලන්නේ කියලා. එතකොට බොහෝ දෙමව්පියන් ලබන අවුරුද්දේනකොට මේ අවුරුද්දේ විඳපු පීඩාව නිසා මේ Tamanට වෙච්ච පාඩුව නිසා මොකද බොහෝ අය දැන් පැමිණිලි කරනවා රුපියල් 400 රුපියල් වියදමක් ගිහිලා තියෙන මේක ගන්න කියලා. බොහෝ දෙමව්පියෝ සුව කැමැත්තෙන් අයින් කරගන්නවා නිලැඳුමට තමන් දින අවශ්‍යතාවය. මේක තමයි දැන් ඔබතුමාලගේ අලුත් සිස්ටම් එක.